ග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නවතාලීම සඳහා යෝජනා තුනක් සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දමන්න යෝජනා කරා. ජනාධිපතිතුමා ඒකට එකඟත්වය පළ කළා නැහැ. ඒක අසාර්ථක වුණා. ඊළඟට උත්සාහ ගත්තා ඉවුරුම් ප්‍රකාශ මගින් මේ විශ්වාසභංග යෝජනාවේ තියෙන අත්සන් ඉවත් කර ගැනීම සඳහා ඇමතිකම් පිළිබඳ බලාපොරොත්තු දුන්නා. හැබැයි ඒක අසාර්ථක වුණා. දැන් මේ මොහොතේ තියෙන අභියෝගය තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අපිකරු ජනාධිපතිමාට කරන තෙරපීම. මේක මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම ලැජ්ජාසහගත සිදුවීමක්.